අවසරයි හැම දිනකටම පෙරවන් සත්නායි හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සතියේ ශ්‍රීදා දිනන්නේ ලංකාවේ වේලාවෙන් උදැසන පහ මාර්ට පටන් ගන්න සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් සාකච්ඡාව සම්බන්ධ වෙච්ච හැම දිනම ගෞරවයෙන් පිළිගන්නා ගමන් මම ඉතාම ගෞරවයෙන් සත්‍යීතුමාට ආරාධනා කරනවා අපි එහෙනම් අද දිනේදී අධි සාකච්ඡාව ආරම්භ කරමු. සත්‍යීතුමානි තෙරුවන් සරණයි. අපිටාම ගෞරවයෙන් ඉතාම කෘතඥතාපූර්වකව විශ්වාසුන් වහන්සේට ඒ විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු. අද අපිට කතා කරන්න තියෙන්නේ අපට එකෙන් කතා කරන්න තින් බැහැර වෙන්නේ නැහැ කියනවා නෙවෙයි, උටත් දෙකෙන් සඳහිතනවා. අපට අවස්ථාව පෑදිලා තියෙනවා, අවස්ථාව උදා වෙලා තියෙනවා. එන්න මේ තත්ත්වයේ වෙන වෙලාවක නෙවෙයි, මේ තත්ත්වයේදීම අපේම ඇතුළත සොයන්න, ඇතුළතම ඉඳල බලන්න, මේ හැමෙන් ඇතුළත බලන්න. ශරීරයම නෙවෙයි, නාම රූප දෙක එක්ක දෙන්නේ අපිට අවස්ථාව තියෙනවා. මා හිතන හැටි නැත්තම් මේ වෙලාවේ මා ගැන කියන තත්ත්වය පිළිබඳව මටම ඇත්ත කියන්න කාටවත් නේ. මටම ඇත්ත කියන මම දුක්ඛයට අහු වෙලා තියෙන්නේ. කොයි විදිහේ දුක්ඛයකටද මා සම්බන්ධ වෙලා තියෙන්නේ? ඒ දුක්ඛේ කොතනද තියෙන්නේ? ඇයි ඒ දුක්ඛේ මතුවලා එන්නේ? මොකද දුක්ඛේ හොයන්ට මට අවස්ථාව තියෙන්නේ? ඒ අවස්ථාව තියෙන හොයනකොටම සාමාන්‍යයෙන් මනසක් හැමතිස්සේම පණින්නේ පිටට පැනලා කතන්දරයක් හදනවා. මම දුක් විඳින්නේ මෙන්න මේ හේතු නිසා කියලා මං කාට හරි දොස්පවරන්ට ලෑස්ති. එක්ක තමන්ට දොස්පවර, මම මේ සෝවාන් නැති නිසා, සකදාගාම නැති නිසා, අනාගාම නැති නිසා, අරහත් නැති නිසා තමා මේකේ වෙන්නේ. එක්ක එක්කට මා සමාවත් දෙන්න හදනවා, මං තාමි නෑ ඒ නිසා මේක නිදිට වී කියලා. එහෙම නැත්නම් තමන්ගේ සහකාරයට, සහකාරියට, මවුරුන්ට, පියවරුන්ට, විහාරස්ථානයට, පණ පොතට, සංස්කෘතියට, දේශපාලනයට කුමකට යෝජනා කර ඒ කරන ගතිය තියෙන මේ හැම ඇතුළත යන්න. හැමෝටම තියෙන සමාජ සම්බන්ධතා, අප හැමෝටම තියෙන සමාජ සම්බන්ධතාවය, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් තියෙනවා. මිත්‍රයන් මිත්‍රයන් හැටියට, ස්වාම පුරුෂ භාර්යාව, අම්මා දරුවෝ, තාත්තා දරුවෝ, නැද හිතවතුන්, මේ වගේ සංසදයන්, සත්සන්, ඒ වගේ දේවල් තියෙනවා. ඒ දේවල් තුළින් දුක ඇති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමා ඉව ලොකු උදව්වක් කරගෙන කරනවා අපට මේ දුක අවබෝධ කරගැනීම සඳහා ලොකු උදව්වක් කරගෙන තියෙනවා ඒ සම්බන්ධතාවය. ඒ නිසා අප මේ තත්ත්වයෙන් මොනම හරි තත්ත්වයකින් දුක පසුබැස්ම උත්තේජනයක් මානසික වශයෙන් හෝ කායික වශයෙන් එනකොට ඒ ගැන සම්පූර්ණ අවධානය යොමු කරලා මටම මං ඇත්ත කියා ගන්න මා කවුද කියන්නේ. එතනින් තමයි මේක පටන් ගන්න. ඒ පටන් ගන්න වෙන්නේ මේ තත්ත්වයේ තීමයි හොයාගෙන ඒ සඳහා තථාගතයන් වහන්සේ දෙන පද තමා අපි තාම ආදරය කරන බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අතුන්වහන්සේ හමුව ගිහිල්ලා සාවස්ථීත හරි වූ සම්පීතරයි ඉල්ලතෝට ඒ මහා සමයන් වහන්සේ කියයි සීලය පදනමක් කියනවා. සීලය පදනමක් කියනවා. ඒ සීලය පිළිබඳ අපි කතා කරනකොට ඒකේ තියෙන කොටස් නෙවෙයි අද අපි කතා කරන්නේ. මුල්ම වශයෙන් අපි දැනගන්න ඕන දෙයක් දැන් අපි කතා කරමු සීලය ගැන. සීලය කියන්නේ නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජීවන උපාය අපිට. එතකොට ඒක මාළඟ තියෙන්න වෙනවා දැන්. තව සත්‍ය අවබෝධය සඳහා අවුද්ද වෙන පිළිසක්. හිතන්නේ අද එතකොට සාමාන්‍ය සීල වදින් ගත්තාම මේ සූත්‍රෙන්ද කලිනා කියන්නේ පබ්බජිතයන් ඉන්න පබ්බජිත නොවිච්චයි නොපවිත්තන් ඉන්න පවිත්තන්. එතකොට පංච සීල කියන එක සාමාන්‍ය මුල්ම වශයෙන්ම තියෙන එකක් තියෙනවා. එතකොට ඒ මුල් ජීවිතේ මේ සඳහා කැප කරලා නැත්නම් ජීවන ක්‍රමයේ ඇදෙත සංස්කෘතියේ මා කතා කරන්නේ වාග්ය අවදීනීම සමහර විට අර පංචශීලෙන් ඔබට ගිහිල්ලා ඉඳිට අෂ්ටාංග ශීල කියලා එකක් කොටස් අටකින් තියෙන උපෝසත ශීලයක් ගන්නවා. ඒකට හඳ රවුම් වෙන්නම ඕනේ. ඒක පුළුවන් කරා. ඉඳිට බ්‍රහස්පති ඉඳිට සිකුරාදා කියන දවසකට ප්‍රමස්නවා දවසකට නැෂනල් ඩේ එකට මන්දස්ටි හරි පාදස්ටි හරි ඕන දවසකට පුළුවන් උපෝසතයක් ගන්න. ඒ අර සම්ප්‍රදාය පුරව හඳ රවුම් වෙන්නම අවශ්‍ය වෙන්නේ අපිට. ඊට පස්සේ බෝධිසත්වයේ පගේ ආදි බ්‍රහ්මචාරී සීලය හැටියට කියන ආදිවස්තුක සීලය සම්පූර්ණයෙන් ගන්නත් පුළුවන්. බෝධිසත්වයේ කීකේ තියනවා දෙකට කියන නම තමයි ආදි බ්‍රහ්මචාරී සීලය කියන්නේ. බ්‍රහ්මචාරියාව කියලා කියන්නේ භාවනා මාර්ගයේද මේ භාවනා මාර්ගයේ තව තීරණයක් අවශ්‍යයි. ඊට පස්සේ සම්පදාන කුලව සාමනේරෝ සාමනේරි නැත්නම් භික්ෂු භික්ෂුණීව තියත්තන්ට තවත් තුනක් ශික්ෂා පද වශයෙන් තියෙනවා. මේ ශික්ෂා පද ගැන කතා කරනවා නම් වඩා අපි අවතීන වෙන්න වෙන විදියකට අද. නමුත් දැනගත යුතු දෙයක් අපේ මනසට හොඳයි කියලා හිතන ඔළුවටත් හොඳයි කියලා හිතන නිසා ඉඳ හිට දැනුම් සම්භාරයේ දෙනේක හොඳයි කියලා හිතනවා. තේරවාද කියන සම්ප්‍රදාය අපි අප කවුරු සිටින්නේ කතා කරන්න ඇතුළු ඒ සම්ප්‍රදාය දැන් මියන්මාරේ නැත්නම් කාම්බෝජයේ ලාඕසයේ ශ්‍රී ලංකාවේ තායිලන්තේ වගේ රටවල තියෙනවා. එතකොට දැන් අර කවි කවුරුත් අර ගහත්ත කියන කොටස පරිසීල උපෝසත ශීලය ආදිවස්තුක ශීලය කියලා නැත්නම් ඉන්න උමනාම ඔක්කොම නෙවෙයි දෙකක් තියෙන්නේ හිතන්න. එතකොට ථේරවාද කියන කොටසේ භික්ෂූන්ට තියෙන සීල 227ක්. භික්ෂුන්ට තියෙන 311. ඈත පෙරදිගේ චීනයේ, කොරියාවේ, තායිවානයේ, වියට්නාමයේ වගේ රටවල් තියෙන ධර්ම කොටසක් ඇත්තට ඊට වඩා තියෙනවා. ඒ වස්තන්ගේ භික්ෂූන්ට තියෙන 250ක්. භික්ෂුන්ට තියෙන 348ක්. ජපාන වගේ රටක ඇතු ඉතිමස් කොටස පරිහරණය කරන්නේ නමුත් බෝධිසත්ව ප්‍රේෂ කියලා කිසි විශ්වක් විතර සමහර විට එක්තරා ගානක් නැහැ ගණනක් හිතේ නැහැ නමුත් ඒක ඇත්තෝ එක පාවිච්චි කරනවා. ඊට පස්සේ බුතානේ තිබෙතේ ඉන්දියාවේ මොංගෝලියාවේ නේපාලේ ලදාක් හරි වෙස්ටේ කියලා තවද ඉන්නත්ට තියෙන විචු පිළිස් විචු විචුන්ට තියෙන 253 තේරවා දැන්ට වඩා උකුළු වැඩි නිතින ඊට පස්සේ 364ක් තියෙන විචු ඒ ලාමාවරු ඒ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සීලය ගැන කියන කොට කියන වචන දෙකක් තියෙනවා. සමිච්ඡේද පිච්චේ සීලව තෝ චේතෝ පරිදි. සම් පිච්චවරුනි මේ සීලව සුගතා සීලයෙන් පූර්ණ වෙන්නේ කියලා කියන්නේ ප්‍රාර්ථනාව හරියට. ඊළඟ කතාවක මොහොතේ අවිපටිකාරාධාන වූ ආනන්ද කුසලාන සීලානි අවිපටිකාරාන් සන්නාන. මේ වැදගත්තු සීලයන් හැමදයක් තියෙන්නේ අවිපටිකාරයේ පසුතැවිලි නොවී ජීවිතේ ගත කරා. ඔන්න ඔය ඉන්න මතක තියාගත්තාම සමාවෙන්න මේ පැත්තකට කියාට වෙන දවසක් අපි කියන සූත්‍රයට යනවා. අවශ්‍ය නිසා ඉතිවිද සම්පන්න සීල සූත්‍රය බුදුහාමුදුරගෙන බුදුහාමුදුරගෙන ඉති උත්තර පාළි කියන මුත්තංගේ සම්බන්ධවත උත්තරහතාදී මේ පුතන් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් ඒ අරහතු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙන්න මෙහෙම කිව්වා කියලා මම අහලා තියෙනවා. සම්පන්න සීලා පිට්ඨ වේදියට සම්පන්න පාද මොකක්ද? ඒකෙන්නේ සීලයෙන් පරිපූර්ණව ඉන්න පාටිමෝක්ෂේ සම්පූර්ණ වෙලෙයි. පාටිමෝක්ක සංවසංගුතා විහෙරත ආචාර ගෝචර සම්පන්න. ඒ තමම් බාරගත් සීලයෙන් තවත්ින්නට ඒ වගේම මොන කිදී ආචාර ධර්ම සැකිරි කතාවත් තියෙන්නේ මොන තැන්වලදී යන්තේ තෝරතේ තෝරතේන්තා අසීතුරාතාවල් දෙකම මතක තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අනුමත්තේසු වජ්ජී වයදස්සාය පොංචි ගුණක් වැරද්දක් තියෙනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න කියලා. බයදක් සමාදාය චිත්තද සික්ඛාපදේස. ඉන්නේ තමම් බාරගන්න ශික්ෂාපද මේ අවල්දී බාරගන්නවා. ඒවා හරියට බාරගෙන හරියට පරිස්සම් කරගන්න. සම්පන්න සීලාලංගෝ පිච්චේ විහෙර සම්පිච්චේ ඔයතු මේ සම් සීලයෙන් පරිපූර්ණ ඉන්නකොට සම්පන්න පාදුමුඛාලං පාදිමෝක්ෂය සිකින් පනවරත සීලයන් තථාගතයන් වහන්සේගෙන් ඉනිවර ඉනි යතිලින්වන පාදිමුක්ක සංවර සංමුක්තානං විහෙරතං ඒකෙන් සම්බර වෙලා ඒකෙන් තමන් රැකිලා ඉන්නවා. ආචාර සීලි බව සහ හැකිලි යුතු තැන යම් යන්ත ඕන තැන් යායුතු නයායු තැන්ගෙන අවබෝධයක් තියෙනවා නම් අනුමත්තේසු වච්චේසු භය දත්තාවී නම් ඒ පුංචි පුංචි වැරැද්දට පවා වියසක තියෙනවා නම් ගරන්තක් හෝන කළ යුතුයි. මන් තථාගත ශ්‍රාවකයෙක් ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මගේ මාර්ගයේ යන්ත ප්‍රතිඥා දුන්න මගේ හදවතටම කියලා හිතන කෙනෙක් නම් ඒ වගේ හිතන කෙනා ඊට පස්සේ මොනවද කරන්න ඕන? එයාට මොනවද ඊට පස්සේ වෙන්නේ? කිමස්ස උත්තරින් කරණීය. ඒ ශික්ෂා පදයෙන් එහාට යන්ත තියෙනකොට මොනවද යන්ත තියෙන්නේ? එහෙම වුණහම වෙන්නේ ඔය තමන් බාරගත්ත කුමක් වූ සීලයක් සැකගෙන පුංචි පුංචි වැරද්දට පවා බය දක්නා සුළු බය කියන්නේ ඒ ගැන ඉතින්ට නොයන්ට වග බලාගෙන ඒ වගේම ආචාර සහ ගෝචර සම්පන්න දැන් යන්න ඕනේ කොයි විදිහට ඉන්න ඕනේ කියලා තමන්ටම අවබෝධයක් තියෙනවා. එහෙම එක්කලාට මෙන්න මේ වාස්තික සැලසෙන. චරතෝපිකේ විකේ විකුණෝ අවිද්‍යා ව්‍යාපාදෝ විජතෝ. අවිද්‍යා විජතෝ හෝති ව්‍යාපාදෝ විජතෝ හෝති තීන මිස්සං විජතං හෝති උද්දච්ච කුච්චං විජතං හෝති විචිකිච්ඡා විජතං හෝති. එතකොට කෙටි කොටින් කියනවා අප දන්නා නිවන් පාවෝනෑම මනසක් පිපෙන්න නොදී අහුවෙන ඕනෑම මනසක් ආලෝකවත් වෙන්න නොදී මේ සත්‍ය කුච්චල භාවයක් ඉන්නේ අපෝ කොට කරන එක් පැත්තක තරව දුක් විඳින පුතු ජන ගුලියක් බවට පත් කරන ඒ පහ ඇලිදින කොට දෙකින් නිදහස් වෙන්න අර සීලේ තියෙනවා අර අර ආචාර කු සිසිං ගෝචර සම්පන්න කියන කින්දෙන් දුනක් සීලේ කියන්නේ ආචාර දෙයක් විතර නෙවෙයි මොතෙන්ට ගියොත් මට සීලෙන් තර්ජනය වෙන්නේ කියලා කිව්වේ සීලේට තර්ජනය වෙන්නේ සීලේට තර්ජනයක් ඇති වෙන තැනින් මගරි හරියට ගින් බොම සීතලට යන්නේ බොම දාන්තනකට යන්නේ පිට තියෙන තැනකට යන්නේ කඩපුල් තියෙන තැනක තියන්න, කැටපුල් තියෙන තැනක තියන්න, සුදුඳුන් ඇදගෙන හොඳඳුන් ඇදගෙන. සේරතු දෙකක් තාගෙන නම් ඉන්නේ මඩ තියන්න, බූස් තියෙනවා නම් මඩේ ඉන්න පුළුවන් වගේ තමන්ට තේරෙන කෝචර්. එනිසරම් නෙවෙයි. එකෙම උනහම අර පංච නීවරණ ඒ කියනකොට අප ගන්න නීවරණ පහ පස්සේ ওই ධර්ම කාමී ධර්මදර ඇතු ඉන්න මෙතන ඒ සබ්බචිත්ත හා පබ්බචිත්ත නෝ එහෙමම ඉගෙන කතා කරා ආරද්ධ වීයන් හෝති අකංගින හිත කියන එක හැංගෙන්නේ නැහැ හිතට හැංගෙන්න දෙන්න හැම තිස්සෙම අවධානයෙන් ඉන්න උනන්දුවේ ආරද්ධ වීයන් හෝති ආරද්ධං හෝති විරියං අසල්ලි. සීලයේ කියන්නේ නන්දු ඕනෑම කියන කම කියන කැමැති මේ මාළඟ තියෙනවා. උපත්ිත අසල්ලි අසන්නුත. සතිමත් බව කියන එක. සතිමත් බව කියන එක දිගේ හැරලා තියෙනවා. අසද්දු කායු අසාරද්දු. ශරීරයේ කියන එක පැහැල්ලේ. පරද්දතියක් දැනෙන්නේ ඒකට යන්නේ නැහැ. හැම තිස්සේම ශරීරය තැන්නේ. සමාහි සංචිත්තං ඒකක්දන්. අර සම්පන්න පාදිනු කාචාර ගෝචර සම්පන්න අනුමත් දේසු වර්ගයේ දිනු ප්‍රයත්න පාදිනු. එතකොට යාගේ සමාහි සංචිත්තං චිත්ත කියන ස්වභාවයක් තියෙනවා ඒ ඇතුලේ. ඇතුලේ තියෙන ඔය හැමෙන් ඇතුලේ තියෙන චිත්ත ස්වභාවය. ඒ චිත්ත ස්වභාවයේ ආයිතයි එක තැනකට ගන්න පුළුවන්. චරම් පිච්චේ කියලා නෝතු. ඒකට ඇවිදින කොට ඉන්දීය කේම කේම ඇවි. උනාම ඇවිදින කොට ඕතාපි ආතාපි ඕතාපි සතසං සමිතං ආරද්ධ දීයම් පරිසම්. යාදෝතේ දෙගෙනින්න විතර නෙවෙයි. ආශ්‍රමින්න විතරක් නෙවෙයි. ගෙදර ඉන්නවා විතරන්නේ කාර්ය කියනකොට කාර්ය කෙරවනකොට වැඩ කරනකොට වත්තේ ඇවිදිනකොට නැගලේ ඇවිදිනකොට shopping mall යනකොට grocery store යනකොට කොතනද එතකොට ආචාර ගෝචරේ දැනගෙන යනකොට අර ආරද්ධ වීර්ය පතන් කාර්යෙන් දැක්ක සීලය තියෙනවා එයාට සීලයෙන් ආරක්ෂා වෙන්නේ ඉඳා යාත පරිතත්වෝ තුන්චිතියා සැලස්මම අනිපාන උස අයින් කරපු කෙනෙක් වඩපත් කිතස්ත පුරිතකින් නොකොටත් ඒකේ විදියයි ඔය කියන කාරණාමයි දෙකින් කොටත් ඒ විදියමයි එතකොට නිදා ගන්න කොටත් ඒ විදිය ශරීරයේ මනසක් තියෙනවා ඔය අර කියන නිවර්ණ වලින් ඉතෑත් වීම සහ ඒ ආචාර ගෝචර සම්පන්න වෙනින්දා හැමති ස්තේම සතිය දිනලා තමන්ගේ පරදි කරලා කියලා එක පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් කේතමත්තං භගවා කෝච මේ කාරණාව බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා. තත්ථේතං ඉතිවුච්ච යතං චලේ යතං තිච්චේ යත් කියන වචනේ මේ සූත්‍රයේ තියෙන යතං චල සූත්‍ර කියලා තියෙන සමහර පොත්වල මෙන්න මේ කතාවන් මොකක්ද කියලා තියෙන යතං චලේ යතං තිච්චේ යත් කියලා කියන්නේ සංයති කියන එක සංසු නැත්නම් යත් කියන එකේ තියෙන සුපරික්ෂාකාරී උසයි කියන ඒ උපනිෂාකාරී උසාහයෙන් සංයතව හැසිරෙන්නේ සම්බර සංයතව පිටින්නේ ඒ වගේම ඉස්සගෙන ඉන්න කොටත් ඉඳාගෙන ඉන්න කොටත් ඒ නිසි යතන් සම්විච්චේ ගතනේ නම් පසාරේ අත්භාව සුඛ උද්ධාරණ හැම වෙලාවම අර සංයත පහලේ රැඳගෙන ඒ නිසි උත්තර කියන අපචින යාවතා ජගතුග දහරහම් නැගෙන්නේ පාතේ ඕනම පැත්තක් දෙන්නේ ඕනම දිහාවකට ගියා ඕනම දිහා බැලුවොත් බැලුවා ධම්ම කියන කොටස එක තමයි ඇතුලේ ධම්ම කියන කොටසට වැඩි අවධානයක් යොමු කරන්න කන්දාන උදයක් බයන් පත්වේ ඉන්දන මතක සාසිය සංඛාරාසිය ඉස්පත් මනසේ නැගෙන චිත්‍රින් දේවාසිය සා විඥාන ස්වරූපේ කියන පහ ම ඒකන්දයන් ඛන්දයන්ගේ දේසාවයි පතන් ගැනීම සා නැවැත්ම කියන එක ඉඳුර වීම කියන එක අවධානය යොමු කරනවා. ඉන්වත් විහාරින් ආතාපි මේ විදිහට උනන්දුවෙන් ඉන්නවා. සාරුත්ත බුද්ධින් අනුත්තත සා පැවැත්ම සංවරහම් සතභාවයේ නොසන්සුන් බව නැත්තා චේතෝ සම්පාමි සාමීචි චිත්තමානං සතා සතං සතතං පහිතත් වූති අහුවි සසාවිතා මෙන්න මෙහෙම කියලාද කියනවා චේතෝ සම්යතේට ඇවිල්ලා ඉන්නවා සාමීචි කියන්නේ නිවරදි පිළිවෙලකට නිවරදි ආකාරයකට ඉන්නවා සාමීචි ප්‍රතිපන්න කියන්නේ නිවරදි පිළිවෙලට පත් සංගීතයේ ප්‍රතිදේම පික්කු පික්කුණී පාසුක ප්‍රතිකා සංගය. එතකොට චිත්තමානං සදා සතං සතිමත් අවශ්‍යතාවේ පල්තලෙන් කීව කියලා නෙමෙයි බලපොතෙන් කීව කියලා නෙමෙයි මජ්ජිමනිකායෙන් කීව කියලා නෙමෙයි අම්මා කීව කියලා නෙමෙයි තාත්තා කීව කියලා නෙමෙයි දැන් මෙන්න මේ මොහොතකට අවශ්‍යයි මේ සංගත භාවය රැකගන්නට මම බාරගත්ත මේ පහ රකින්නවා මම බාරගත්ත මේ අට රකින්නවා මේ අටේ ඉන්න හැම තිස්සෙම උනන්දු කැලුවොත් එක පාද හදා ගන්න වැරද්දක් වෙනවා සෙල්ෆ් ඉන්ට්‍රස්ට් නැතුව ආත්ම දේශයන් කරලා ආයේ ඒක ගැන හිනහවිලා ආයේ සතර කියတဲ့ කල ඒක හදාගෙන යන්න දෙන්නේ එහෙම එක්කනට සතිමත් ඉතරේ නිරන්තරයෙන් ඉදිරි ඥානයෙන් කෙනා කියලා කියනවා කියලා බුදුහාම දේශනා සදතම් පහිතත් වූති ආහුති සතා අයම්පි අත්තෝ උතෝ භගවතා මෙන්න මේ කාරණේ මේ භාග්‍යතුන් වහන්සේ අපි සාත්තුන් වහන්සේ දේශනා කළා කියලා දුන්නා කියලා ඉති මේ සුතන් මං අහලා තියෙනවා ඒ සූත්‍ර පිටකේ ප්‍රතිපිටි මුතක පාළියේ හතරෙනි කොටසේ බොනස්සිනි සූත්‍රය සම්මා සම්බුදු සරණයි හැමෝම ධර්මසානීව සාකච්ඡාට සම්බන්ධ වෙයි බුදුසසුන. බුදුසසුනයි සත්‍යතුමානි බොහොම පිං ඉතාමත් වැදගත් දේශනාවක් අද දවසේ අපි සාකච්ඡා කරගන්නේ. මම කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා සීලය ගැන සත්‍යතුමා හොඳ විස්තරයක් අපිට මුලින් කරලා මේ සූත්‍ර දේශනාව දෙන්නේ ඉතින් කල්යාණ මිත්‍රන්ට අවස්ථාව තියෙනවා සාකච්ඡාවට එකතු වෙන්න. මම විශ්වාස කරනවා ශ්‍රීමති මහත්මියගෙන් පටන් ගන්න එක වටිනවා කියලා. ශ්‍රීමති මහත්මිය එකතු වෙන්න. කරලා නැහැ. දැන් පොඩ්ඩක් ඔන්න ඉඳලා. හරි, තුමාට අප්‍රමාණ කියන කතියතුමා අපි සීලය ගැන කියනකොට අපි ආවේශාංක මාර්ගය යනකොට සීල සමාධි ප්‍රඥා කියලා පිළිවෙලින් ඒවා වඩන්න ඕනේ කියලා අපි දන්නවා. එතකොට සීලය කියනකොට සීල කොටසයි කියනවා සම්මා වාචා සම්මා සම්මාන්ත සම්මා ජීව ඒ කොටස. එතකොට ඒ සීලය දැන් මෙතන මේ සූත්‍රයේදී කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය වශයෙන් ශික්ෂාපද රැකීම මේ ප්‍රධාන කොටගෙන පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ ශික්ෂාපද රකින්න කෙනාට තියෙන ආනිසංස තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ කියලා හිතන්නේ. මොකද නීවරණාදිය සිල් වෙනවා කියලා. එතකොට ඒ ආකාරයට ශික්ෂාපද සීලයක් රකින්නකොට අපි අහලා තියෙනවා අර අංග 8කින් යුක්තව ඒක ආරක්ෂා කරන්න කියලා. අකණ්ඩ සීලයක්, ඒ කියන්නේ මුලින් අගින් ශික්ෂාපද දෙන්නේ නැතුව ඊළඟට අකණ්ඩ අච්චිද්ද එක තැනකින් සීලපද කීපයක් දෙන්නේ නැතුව ඊළඟට මැදින් සීලපදයක් දෙන්නේ නැතුව ඊළඟට අසබල කියලා කියන්නේ එක තැනකින් සීලපද කීපයක් දෙන්නේ නැතුව අකල් මාස කියනවා තැනින් තැන සීලපද දෙරිලා නැති සීලයක්. ඊළඟට බුද්ධිස්ස කියලා කියනවා අපේ මේ ඒ සීලය දකින්නේ යම් කිසි කෙනෙක්ගේ උපස්ථාන ලබන්න ගෞරව ලබන්න කාලයක් හරි ඒ අදහසින් නෙමෙයි සම්පූර්ණයෙන් නිර්වාණ අවබෝධය දෙන්නේ. ඊළඟට විනෝපසත්ත බුදු සසේවතුන් හරහා වහන්සේලා මේ දැනගත්තොත් මෙයා මේ සීලයක් රකින්න කියලා සාදු කියලා අනුමත කරන විදිය සීලයක්. ඊළඟට සංසාරිෂ්ඨිමාන වලින් පරාමර්ශණය වුණු අපරාමත්ත සීලයක්. මේ වගේ සීලයක් තමයි මේ සමාධි සංවත්තරික සසේක පස් වෙන්නේ කියලා තමා අවබෝධ කරගෙන ඉන්නේ. එතකොට සීලේ නියම ආනිසංසයෙන් මේ ආකාරයට සීලයක් රකින්නකොට ඒ රකින්න සීලය නිසා එතකොට මේ කොතනකට ගියත් එයාගේ නීවරණ වලින් තොරව ගිහිල්ලා නිර්වාණ අවබෝධය සඳහා යන විදර්ශනා මාර්ගයට විදර්ශනා භූමියට පත් වෙන්න උපකාරයක් වෙනවා කියන අදහසක් තමයි දැන් ඉතිරලා තියෙන්නේ. හරි, ඉතින් සම්මත සිංහ මහත්මිය මම තවත් කල්‍යාණ මිත්‍රයෝ අපේ වෙලා යොමු වෙනා මේ වගේ ප්‍රශ්නකින් මම යොමු වෙනා මම හිතන්නේ ඒක හොඳයි. නැත්නම් සීල ගැන ගොඩාක් දේවල් කතා කරන කල්‍යාණ සීල නිසා මේ අපි මේ සූත්‍රයට සම්බන්ධ වෙන විදිහට කතා කරමු. මේ සූත්‍රයක් තියෙනවා මුලින්ම අපි කියුණා ඉතා සුළු වර්ධේ පවා බිය දක්නා සුළු වාසය කරන්න කියලා. මොකද මේ ඉතාම සුළු වර්ධේ පවා බිය දක්නා සුළු වාසය කරන්න කියීම අපිට පෞද්ගලිකව තේරුම් ගන්න පුළුවන් මොන විදිහටද කියන දේ අපි කතා කරොත් ඒකෙන් පොඩ්ඩක් අවධානය යොමු කරොත් මොකද මේ ඉතාම සුළු වර්ධින් පවා බිය වෙන්න ඕනේ කියලා අදහස් කළේ කියන දේ මම කැමති ටිකක් ඉස්මතු කරගන්න. මම කැමති යොමු වෙන්න ඊටකලින් මං යන්තම් ඔබතුමාට හිතෙන්න සමාන හොඳයි සත්‍ය සුවන් හොඳයි. අපට අභියෝගයක් වෙන තත්තනට එන්නේ ඒ එහෙම වෙලා විශේෂ සාකච්ඡා කරු නැත්නම් සීලේ ඉස්සරහ අපි දැන් ඒවා දැනගත්ත කල්ලාන විදිය හොඳට විස්තර කළා. සීලේ කොටස් එක එක කොටස් තියෙනවා. චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල, ආදි සමාජාරික ආදි බ්‍රහ්මචර්ය කියලා. ඊට පස්සේ විරති, අවිරති, නිශ්චිත අනිශ්චිත වාදීති. සාල කොටස් තියෙන සීලේ කතා කරා. එහෙම නැත්නම් අපිට මේ මාර්ගයට දැන් අපි අවදීන වෙලා ඉන්නේ. එතකොට විශේෂයෙන් අර ආදි බ්‍රහ්මචර්ය සීලේ ආදි වස්තුක සීලේ කියන එකට වැඩි අවධානය යොමු කරොත් අදදී අපට කතා කරන්න පුළුවන් මොනවද කියොත් එහෙම මේ අදදී අපි ගැන ගොඩක් කතා කරමු. විශේෂ අවධානය යොමු කරන් තමයි මම අර කපින් කලින් කියන්නේ විද්‍යාංගෝන්ගේ වචන කිව් දෙක සම්මිච්ඡිත විශ්වේසී පිළිවෙතෝ තේසෝ පරිත සීලවන්ත භාවයේ තියෙනවා. සීලවන්ත කියනකොට දැන් සුදු දුරුසාරු මතක් වෙන දෙපා මේ හිතකේ නැති උටිකක් මතක් වෙන දෙපා දුරු වර්ණයන් මතක් වෙන දෙපා නව ගුණවලක් මතක් වෙන දෙපා කොම්පියුටර් රැකියාව බැංකු නාන කාමරයේ හිතර ගොසෙස්තුස් අතරේ ස්ටිවි ඔක්කොම දෙකෙන් දැන් අවන්තෝ තිනන ජීවිතයක් තියෙනවානේ අපලා අප මොනම ළඟ තියෙනවා කාකිස් තියෙනවා යතුරු තියෙනවා බැංක් තියෙන ගමන් මලු තියෙනවා බැංකු තියෙනවා කොම්පියුටර් තියෙනවා නොයි ජාති මැද්දේ ගෙවෙන ජීවිතයේදී මේ දුකේ මේ හැමෙන් ඇතුලේ තියෙන මේ තත්ත්වේ දකින්නට මට බාධා කරන්නේ අර අවිපටිසාරයේ සඳහා මට මාගේ මනස මත චෝදනා නොකරන තත්ත්වයට එන්න බැරි නම් ඇයි මොකද්ද මා කලින්ත්තේ කියන සීලේ කොටසට කතා කරන්න උත්සාහ ගත්තොත් හොඳයි. අද දවසේ වෙන දවසක අපිට සම්බෝව කතා කරන්න පුළුවන් සීලේ තරම්ම අත්‍යවශ්‍යමදී සහ සිටියසු දෙයක් ආදි සමාජාලික සීලය වැඩිපුර ගැන කතා කරමු. ආදි ග්‍රහණචරිත සීලය වැඩිපුර ගැන කතා කරමු. අපි වෙන දවසක අපිට පුළුවන් කතා කරන්නට සාමාන්‍ය ඵල සූත්‍රය වගේ සූත්‍රයක විචුන් වහන්සේලාට හෝ සත්‍ය අවබෝධය නියත වශයෙන්ම ආත්ම පරිත්‍යාගයෙන් අවතීන වෙච්ච සත්පුජ්‍යලයන්ට ස්ත්‍රී පුරුෂයන් සූදානම් දේශනා කරපු සීලයක් කතා කරමු වෙන දවසක. මේ මත දැනගන්නත් ඕනේ මේ ආදරෙන් ඉල්ලා සිටින සම්මා සම්බුද්ධ සත්පුරුෂයන්. ගෝම්පින් සතිස්වාමී හොඳයි. දැන් මම හිතන්නේ අපිට අපි හොඳින්ම පැහැදිලි මොන පැත්තකින්ද අපි සාකච්ඡා කරන්න ඕනේ කියලා සතිතුමා පැහැදිලි කර දුන්නා. ඒ නිසා මම කල්‍යාණ මිත්‍රෙන්ට යොමු වෙනවා. සේන මහත්මයා මම ඔබට යොමු වෙනවා. කියන එක ස්වල්ප මාත්‍ර වූද වැරදි වල බය දක්න අසුරු වූයේ. එතකොට මට තේරෙන්නේ මොකද මේ ස්වල්ප මාත්‍ර වැරදි කියන එක. මේක බය දකින්න අපි ඉස්සෙල්ල ස්වල්ප මාත්‍ර වැරදි දැනගන්න ඕනේ. ජීවිතයේ යෙදලා උසල සිත් ඇති වීම ඒ කමතිය වලින් මොන වගේ සිද්ධ ඇති වෙන්නේ කියන එක බලාගෙන ඒ වයින් අකුසල සිද්ධ ඇති කියනවා අකුසල සිද්ධ ඇති කියනවා කටයුතු කරගෙන යනවා ඒකම මම හිතන ආකාරයට මෙච්චර සිද්ධය ඉංග්‍රීසි කියන භාවයට පිළිතුරු කරන ස්වභාවය ගැන භාවයේ පිළිවන ස්වභාවය ගැන විතරම මම සිතින් හිතගෙන ඉතින් මට ඇත්තටම මම ව්‍යාකරණ ආකාරයෙන් මේ පරික්ෂි ඇති කර ගැනීමත් මේ අනුව සිත කය වචන කියන තුර සංවර කර ගැනීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සිත ඇති කර ගැනීම කෙරුවා. සර්වන් සර්ණයි ශාන්ති මහත්මිය ඔබතුමගේ මයික් එක ඔන් වෙලා තිබුණා. මම ඔබතුමිට යොමු වෙන්න කතා කරන්න හොනා මයික් එක දැන් මියුට් කරලා තිනවා. ඔය ඔන් කරලා කතා කරන්න කතා කරන්න මම ඉස්සරහට. ඇත්තටම කියන්නේ හැමදාම සත්‍ය හොඳයි මම දිනු මහත්තයාගෙන් වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා තියෙනවා එහෙම කියන්නේ දිනු මහත්තයා ඉන්පස්සුව මම කැමති චිත්‍රා මහත්මියටත් දැන් සමාජමයටත් සමාජවටත් පිළිවෙත යොමු වෙලා ඊට පස්සේ සත්‍යච්ච මහත නැවත යොමු වෙන්න මම කියන්නේ නැතුව ඒ පිළිවෙලට එන්න හොඳයි දිනු මහත්තයා ඉතින් සමහර විදිහක ආදරණම් අපි කයන විචින්තිය අපි ඒක ගැන අදහස් දෙන්න පුළුවන්. දැන් අපි සීලය ගැන කතා කරන්නේ. ඉතින් සීලය කියන එක අපි ශික්ෂාපද ගත්තොත් ඒක කොහොම කය වචනේ සම්බන්ධ දේවල් නම් අපි කල්නාන මුතු බොහෝ දෙනෙක් දැන් මේක කලින් කතා කරපු මහත්මයෙක් කතා කරා සිට ගැන. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ කය වචනේ සිදුවන හැමදේම විතමෝන්ත කරගෙන කියන දෙයක් මගේ ගැටලුව. ඇත්තටම මේ දැන් අපි දන්නවා මිනිස්සු ඉන්නවා ලොකු සෙබින්ජින් වලින් පණින්න පුළුවන්. එතකොට ගොඩාක් වේගවත් කාර් වලින් යන්න පුළුවන් හිත යන්නේ මම කියන්නේ හිතර හයිය කියලා කියන්නේ එහෙම නැත්නම් මම දන්නේ මේක කොහොමද ආන්නේ කියලා හිත ටිකක් පාලනය කරගන්න පුළුවන් හයිය හිත හයියයි ඉන්නවා. ඒ වගේම තමයි සිත්තුර සිත්තරේ ඉන්නවා. දෙවරයම් යම් යම් මානසික ප්‍රශ්න තියෙන පුළුවන්. එහෙම නැත්නම් කියන ආකාරයක කාල සීමාවක් තුළ යම් කිසි ප්‍රශ්නවල නැමරය වෙන්න පුළුවන්. ඒ වගේ දුර්වල සිත්වලයි මම කියන එක තේරෙන ටිකයි ගන්න මෙතෙන්ට. ඒ වගේම තමයි ධර්මයේ දන්නා ඉන්නවා සීලය කියන්නේ මොකද්ද කියලා මේ සීලය ආරක්ෂා කරගන්න කියලා දන්න පිළිස්සා දන්න පිළිස්සා අපි අපිට සීලේ දැනනවා කියන හිතුව දැනනවා කියන තුන නවත් අපි හොඳට යම් වෙලාවක් මම සීලිය ආරක්ෂා කරගෙන යනවා. මගේ මනසේ ඇත්තම ශක්තිමත් නැත්නම් සැතල නැත්නම් ඉරලවතර කොච්චර නැත් මේකද ශික්ෂාපදයක් කියන නැත්නම් මේ සීලිය ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතුව අපි තුන කතා කරගෙන යනවා කියලා අර යම් කිසි පුරුදු විදියකට ඒ සිත පරිණි නැවෙනකට තියෙන්න පුළුවන්. ඉතින් මගේ ප්‍රශ්නය දුර්වල සිතක් ශක්තිමත් වෙන්නේ මොන වගේ හේතු නිසාද? ශක්තිමත් සිතක් දුර්වල වෙන්නේ මොන වගේ හේතු නිසාද?

එතකොට ඒකට අපි යම් කිසි දෙයක් කියන්නේ සබලයේදී අදහසක් ගත්තොත් ඉති උපේක්ෂාවට ඒක කරදරයක් වෙනවා කියලා තමයි තියෙන්නේ. නමුත් සීලය පහත් කරනවා කියන්නේ සත්‍යය එකම උපදෙහන්නේ කියලා අපේ පංච නීවරණ අඩු වෙනවා. ඒ කොහොමද ගන්නෙන්නේ? පංච නීවරණ කියන්නේ ඇත්තටම සීල නොරැකීම නිසා ඒ දේවල් එන සංඥානුව හිතට වැඩ නොහැකි. හම්තක ඉන්නපු දේවල් භාවනාවට වාදිනහම හිතට එනවා. ඒ මොකද සීලවත් තුනම නෙවෙයි එහෙම වෙන්නේ නැහැ. ඒ දේවල් ඒකට හිතට නෑ වගේම ව්‍යාපාදය. යම් කිසි කෙනෙක් තරහක් වෛරයක් කෝපයක් තියෙනවා එතකොට ඒක සිද්ධ වෙනවා. ඒ අදී වශයෙන් පංච නීවරණ ගැන කතා කරනකොට සීලවත් වෙච්ච කෙනෙකුට ඉතාමත් ලේසියෙන් මේ දේවල් ඉතේ ඇතිවීම තාවකාලිකව මතුරු කර ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ සීලේ රැකුණු තරමට. එහෙම කෙනෙකුට තමයි සමාධියක් සිද්ධ ඇති වෙන්නේ කියලා තේරුම් ගන්න තියෙන්නේ. සමාධිය කියන එක අනිත්‍ය ධර්මයක්. සමාධිය දුක පිළිබඳ තව තියෙන ඉඩ තියෙනවා. ඒ මොකද අපි මේ හැම දෙයක්ම නිත්‍යයි මේක මෙහෙමම තියෙන්න ඕනේ කියලා හදාස ගත්තහම අපිට උපේක්ෂා ප්‍රයත්න සිටේ ඉතාම තපස් වෙනවා. බරපතල වෙනවා අපි. නමුත් මේක අනිත්‍යයි. කැඩුණු වෙලාවට ඒක දැකන උවමනාවෙන් නෙමෙයි කඩන්නේ කැඩුණා කමක් නැහැ. ඊළඟට නැවතයක් කිහිපිටනවා. එයාගේ වශයෙන් ඒ එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තොත් අපේ හිත නිවනට ගොඩක් ලාහෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි තේරුම් අරන් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අනිත් කල්‍යාණ මිත්‍රයන්ගෙන් දැනගන්න කැමති ඒ අදහස ගැන මේ කොහොමද හිතන්න ඕන කියන එක. තව කොටසක් තියෙන මොකද පංච නීවරණ යටපත් වෙනකොට ඊළඟට ඒ සූත්‍රය කියනවා මේ ඉන්ද්‍රියන් වැඩ කරන හැටි පේන්න ගන්නවා කියලා. විඥානේ ඇසට යොමු වන හිත කොහොමද වැඩ කරන්නේ? ඇසෙන් එන අරමුණ කොහොමද වැඩ කරන්නේ? කනට යොමු වන සිත කොහොමද පටන් ගන්නෙ? සංඥාව ඇවිල්ලා ඒ කාන්ත යොමු වන සිත නිසා ඒ තුන එකතු නිසා පටන් ගන්නේ. ඒකෙන් උද්දකසක් තමයි හැටි. ඒ වගේම මේ ඉන්ද්‍රියන් හය මේ අරමුණු ඇවිල්ලා ඒ අරමුණු නිසා සකස් වෙන තුක ඒක දකින්න ඕනේ. මේක මතින් තමයි හිත සමාධිය. ඒ සඳහා තමයි අපිට සීලවත් වීම අවශ්‍ය වෙන්නේ. අර තරමකට සීලවත් කෙනෙකුට අර යම්කිසි සමාධියකින් දැක්කොත් මේ දේවල් මෙහෙම සිදුවෙන්නේ කියන එක. එතකොට අනුග්‍රහයක් වශයෙන් සීලය අකින්න පටන් ගන්න කෙනෙකුට ඒක ඉතිරිව අර දැනුත් මාත්මකයේ විදිහට සිදුරු නැති කීයක් බවට පත්වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් අපි ඉතාම තරයේ හිතට ගත්තොත් මේ සීලේ මේ විදිහටම තියෙන්න ඕනේ, එහෙම නැත්තම් නම් වැඩක් නැහැ කියලා එතන අපිට උපේක්ෂාව නැතිවීමක් සිදු වෙනවා කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. තේරුම් ගන්න අපිට අතර විශේෂයෙන් අපේ සමාජයේ පැතිරෙන කිව්වා මේ ආධිපත්‍ය චරිතයේ අන්තර්ගතව විවාදී වශයෙන්මද සීලේ කියන ගැන විශේෂයෙන් කතා කරමු කියලා. ආදී වශයෙන්ම සීලය මගේ ධර්මයේ ප්‍රමාණය වෙන්නේ පංච සීලයට තවත් ශික්ෂා පද තුනක් එකතු කරනවා තමයි ආදී වශයෙන්ම සීලය කියන එක හැදෙන්නේ. ඒ තමයි අවස්ථා වාචා ප්‍රසනා වාචා සම්පස්නාපා කියන පිට අමතර එක වෙන බවයි හදගෙන ඉන්නේ. එතකොට ඇත්තම ඒක සාමාන්‍යයෙන් කතා අපි වචනින් කියන අපේ දෙයක් හැදී අපි දන්න උසාවාදා කියන එක පස්සේ අඩංගු වෙනවා. ඊට අමතරව පරස වචන ප්‍රසනා වාචා කියන කේලා ආදී පිළිවීම සඳහා කරන පිටක වචන. ඒ වගේම සම්පස්නාප කියන කියන්නේ අපිට තවත් කතා නැමේ අපි කියන්නේ අනුමත කරපෝගේ කතාවෙන් ප්‍රශ්න වෙච්ච ප්‍රයෝජන නැති කාරණා විතරද කතා නැහැ කියන සම්පක්ලාප කියන එක ඒ රෝගාන්තිය. එතකොට දැන් මෙතනදී ඇත්තටම දැන් මේ සීලයක් රකින්නවා කියන තැනදී අපේච්ච කාරණයක් තමයි මනස කියන එක ඇයි අපි දන්නවා කාය වාචාන සමෝදාන සීලක් කියන මේ කයේ වචනේ තමයි අපිට එතනදී හට ගන්න වෙන්නේ කයින් වෙන වැරදි වචනින් වෙන වැරදි. දැන් එතන මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි නම් මනසේ මේ හැම වෙලේම මුල් වෙන්නේ. ඇත්තම දැන් බලනකොට අපි එදිනදා ජීවිතේ ගත්තොත් මේ සංකේතකේ නීති සමුදායක් නීති පද්ධතියක් ඉවත් නැත්නම් අපේ වෙන පොරවල් වල යම් කිසි නීති පද්ධතියක් ඉවත් නැත්නම් වෙන පද්ධතියක් අපි කොනවා කෙනෙකුට යම් දෙයක් හේතුනවා يعني වැරදි අදහසක් ආව يعني අපිට ආචාර ගෝචර සම්බන්ධ නැති ආව ඒ දෙකේම කිසිම මැනිකමක් ඇති වෙන්නේ නැතුව ඒ වෙලේ කරගෙන යන්න හිතක් වෙනවා ඒක ආව වගේම ඒ ක්‍රියාවත් වචනයක් ඒ ආකාරයෙන්ම පිළිගන්නවා දැන් අපේ වැඩපොළවත් තව තියෙනවා මුලින් යන හැරස්මන්ට් කියලා කොටස් දෙකක් කියන වචනේ හෝ ක්‍රියාවෙන් හෝ තවත් කෙනෙකුට යම් විදියකින් සමන්විතින් වැරද්දක් සිද්ධ වෙන වචනයක් හරි ක්‍රියාවකින් හරි ඒ වගේ දෙයක් පිළිබඳව පැමිණිල්ල කරොත් ඒ ගැන හොයාබල විඤ්ඤාණවල දරුමක් වෙනවා. එහෙම තියෙනකොට දැන් තමන් මේ වස්තාවට ආසන්නකේ තමන්ගේ වස්තාවේ නිසා තමන්ගේ දරුකවල ගන්න ඕනේ කියලා අදහසෙන් නම් වස්තාව කරන්නේ. ඒ මනුස්සයා කැමති නැහැ කෙනෙකුට බැනලා තමන්ට තහක් එන්න පුළුවන්. උදේම තහක් එන්න පුළුවන්. ගහන්න ඉතන තරම් තහක් එන්න පුළුවන්. නමුත් දන්නවා කියවුවොත් මගේ වස්තාව නැති වෙයි කියලා පාස්සේ ඒ විලායම ඒ විලාම කියන ඉෂාන් රූපෝ හම්බේ. ඒක නිසා ඒ හිතට ආපදේ නොකරයි. ඒ නොකරින්නේ අර විනය පද්ධතියක් නිසි සමුදායක් කියන හින්ද තමයි ඒ විදිහ නොකරේ. ඉතින් ඇත්තටම ඒ විදිහට බලනකොට මේ සීලයක් සමාදන් වෙනවා එහෙමත් නැත්නම් සීලයක් අදිෂ්ඨාන කරගන්නවා කියන්නේ අපේ හිත කියන එකට අපිට නිසි දාන්න බෑ. මොකද හිත කියන එක ඒ තරම්ම හැම පැත්තකම තියෙන නොයෙකුත් කුසල අකුසල කියන සිතුවිලි පැති වෙන එතකොට ඒ සිතට දැන වැඩ කරු බඳි නමුත් ඒ සිතෙන් දැන් කර්මය කියන තරම බුදුජාණන් වහන්සේ සඳහන් කරේ චේතනා අම්පේක්ෂකේ කම්මං වදාමි චේතනිස්ස කම්මං කරෝති කායන වාචාය මනසාච්ච ඒ කියන්නේ මනස ඒ කියන්නේ චේතනිස්ස හයිතල කරන දේ තමයි ඒක දැන් මෙතනදී කරන්නේ සීලෙන් කරන්නේ අපිට යමක් වැරදි දෙයක් ආවත් අකුසල සිතක් ආවත් ඒක ක්‍රියාවට හෝ වචනේ හෝ නම්වත් නැතුව අර වීතික්කම මට්ටමේ වීතික්කම මට්ටමට යන්න දෙන්නේ නැතුව රැකගන්න එක තමයි සීලෙන් කරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් දැන් ප්‍රාණඝාතය කියන එක ගත්තම ව්‍යාපාදයේ නිසා තමයි හේතු කරගෙන තමයි ප්‍රාණඝාතය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ සතෙක් සාහනයක් නැතිවීම සඳහා ද්වේෂ සිතක් අවශ්‍යයි. ඔබේ තන විපාදයේ කියන ඊවරණය එතන කියන බව තේරෙනවා. එතකොට අදත්තාදානයේ කියන දේ ඒ කියන්නේ සමන්ත නුදුන් දෙයක් ගැනීම කියන තැන කියන්නේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ විතර ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් අනිසත් දෙයක් ගන්න පුළුවන් එයාට තරහට. ඒ වගේ දෙවලුත් කාන්ත පුළුවන් විපාදයේ ඉන්නත් බහුලවම කරන්නේ කාමච්ඡන්දේ තමයි අදත්තාදානයේට ලගම හේතු හැටියට මහින්දම දැන් වල පැනවල තියෙන්නේ කාමච්ඡ මිච්ඡාචාරයි කාමච්ඡන්දේ නිසා තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මුසාවාදය කියන එක මේ කාමච්ඡන්දේ නිසා සමාජ සමාජ වැඩි වාසියක් ගන්න පොරු කියන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තව කෙනෙක් මේ ගැන ද්වේෂණ නිසා පොරුව කියන තැනත් කියනවා. පොරු ව්‍යාපාද කාමච්ඡන්ද කියන්නේ ඒ කෙලස්ටි විදිහට ඒ උසාවාදයේ කියන සත්‍යයට බව දෙනවා. බලුසාවාදයේ කියන තැන විශේෂයෙන්ම ව්‍යාපාදයේ කියන එක තමයි යෙදෙන්නේ. තරහ සිද්දකින් නැත්නම් ව්‍යාපාද සිද්දකින් තමයි මේ උසාවාදයේ කියන එක කෙලෙන්නේ. උසාවාදය කියන කේලම් කියන හැටිවත් කෙටවීම සඳහා මම කියන මක්රමේ ව්‍යාපාදයක් තියෙනවා. සමගිය වාසිය සඳහා දෙමක් කරන්න ඉඩ තියෙනවා. සම්පස්සලාපේ කියන එක ඇත්තටම කිසි විදිහ සිද්ධාත් එහෙම ඒ වගේ ඒක ඇත්තටම හරියටම නැහැ මේ සම සම්බෝධයෙන් කැමති සම්පෝෂලාව කරගෙන ගත්තොත් කැමැත්තක් තියෙන කරවණන් අල්ලාහ් සල්ලාපේ ඉතින කායනාස්ති කරා. ඉතින් මේ පැත්තත් තියෙනවා කාමයේ පැත්තද. ඊළඟට සුරාමයේ කියන කාමයේ පැත්තට පරිවිච්ච දැන් මේ හැම දෙයකම මෝහය පසුපස ඉන්න බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ ඔය ආකාරයෙන් මේ වැඩ කඩරුව අපි වටින්නේ ඇත්තන මේ නීවරණ ධර්ම වල නැගීම අනුකරණය කියන එක තේරෙනවා. මේ සිල්පද අධිෂ්ඨාන කරගෙන රකින්නවා කියන තැන මේ නීවරණ ධර්ම වලට අපිව යටපත් කරගෙන යන්න ඉඩ නොදෙන ගතියක් තමයි එතනින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකවල දිනුරු මහත්මයා යෝවා කොහොමද මේ සිතක් නරක පැත්තට බලවෙන්නේ නැත්නම් කියන්නේ සිතක් ප්‍රතිචිවුරු කරගන්නත් කොයි විදිහටද බලපාන්නේ කියලා වගේ අර්ථයකින් ප්‍රශ්නයක් කියවෙයි වචන මොන වේලෙද පුරා පාවිච්චි කරේ. ඒකෙන්ද මම මතක් වුණා මේ සංයුක්ත නිකායේ දේවතර සංයුක්තයේ ජාගර සූත්‍රයේ ඒකෙන්ද දේවතාවයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කී දෙනෙක් අවදි වෙලා ඉන්න කාලේදී කී දෙනෙක් වින්දට යනවා කියලා. ඊට පස්සේ අහනවා කී දෙනෙක් නිදාගත්තාම කී දෙනෙක් අවදි වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා කීයකින් මේ කෙලෙස් උපදිනවද මේ දුවිලි අල්ල ගන්නවද කියලා. කීයකින් පිළිසිඳ වෙනවද? ඒ වගේ ප්‍රශ්න තුනක් ඇහුවා බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි පස් දිනක් අවදි වෙලා ඉන්නකොට පස් දිනක් නිදාගෙන ඉන්නවා. මොනවදී අවදි වෙලා ඉන්න පස් දෙනා අර චිත්‍ර මාත්‍රයේ කියෝගේ සද්දා ගිනිය සති සමාවේ ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් අවදි වෙලා ඉන්න පස්තර මේ පංච නීවරණ ධර්මයන් ඉන්නකම්. පංච නීවරණ ධර්ම තමයි අපේ කියන්නේ කෙනෙකුගේ ඩිෆෝල්ට් එක නැත්තම් ඉතින් ඒක නිසා ඒ ඉන්ද්‍රිය ධර්ම පහ බැඳෙනකොට පංච නීවරණ ධර්මෝ විදා ගන්නවා. ඊට පස්සේ තියෙනවා පස් දෙනෙක් විදාගත්තාම පංච නීවරණ ධර්මයේ පහක් විදිර තියෙනවා. ඒක එතනත් සඳහන් කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාර තියෙන මිත්‍ය උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම විදාගත්තා. ආවේ සංස්කාරික තමයි මේ පංච ඉන්ද්‍රිය ධර්මෝ අවදිලා ඉන්නේ කියන්නේ. ඊට පස්සේ මේ කෙලෙස් දුරු අල්ලගන්නේ කොහොමද කියලා අහනකොට එතන කියන්නේ පංච නීවරණ හේතුවෙන් තමයි මේ කෙලෙස් දුරු ටික අල්ලගන්නේ කියලා. ඉතින් එතකොට කොහොමද කෙලෙස්තු වෙන්නේ කියලා හාරද කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් තමයි සත්‍යවේදී සත්‍යමාවි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රියන් නිසා තමයි කෙලෙස්තු වෙන්නේ. ඉතින් ඊයම බලනකොට දැන් මේ සීලයට පිටින් මේ වස්නාකම අපිට තේරෙනවා. එතනදී මූලික වශයෙන්ම අපේ නීවරණ භාවනා කරපුවාට පිට වෙලා විතරක් නෙවෙයි දිනදා ජීවිතය ගත කරනකොට අපිට මේ නීවරණ ධර්ම අඩු කරන්නේ නීවරණ ධර්ම තමයි හේතු වෙන්නේ අපසල පැත්තට යොමු වෙන්න. ඒ වගේම ඒව යටපත් කරනවා නම් යෝගී සත්‍දා විවිධ සත්‍යපද ප්‍රඥා කියන කුල ධර්මයන් වැඩි මේ අවශ්‍යතාවය තමයි මෙතන මුදෙන්නු කරන්නේ. ඉතින් ඒ අනුව බලනකොට අද සාකච්ඡාවේදී මේ සූත්‍රය ගත්තාම මහිතරා ජේමිනි මාත්‍යත් දැන්වල දුන්නා මුලින්ම මේ පංච නීවරණ ධර්මයන්ගෙන් විදිලා ඒ කෙරෙන් අයින් වුණාම මේ සිද්ධි ඇතිවෙනවා කියන සමාජයක්. ඒ කියන්නේ අපේ සීලය සමාධියට අනුග්‍රහ කරනවා. සමාධි සංවර්ධනික සීලය කියනකොට සමාධියට අනුග්‍රහ කරන සමාධිය කියන එක ඇදෙනවා මේ සීලය පාදක කරගෙන කියන එක තේරෙනවා. ඊළඟට ඒ සමාධියෙන් ඉවිචින කොට සමස්ත සමාධි මාත්‍රිකක තමයි ප්‍රඥාව කියන දේ උපදවා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාගිය උපදවා ගන්න පුළුවන් හැටි තමයි මේ සූත්‍රයෙන් තේරුම් ගත්තේ. ඒ මොනිකා ඒ ප්‍රමාණවත් වෙනවා කියලා දැන් තේරුම් ගන්නයි. සමෝධව තේරුම් ගන්නයි. සමාධි මොකද මගේ නිකුත් වීම මේ මගේ කියන පටිච්චම දෙයක් මතක් කරන්නේ විවර හැම අනිත් හැම දෙයක්ම තුලිත කරන්න පුළුවන් කියන එක මේ සාහිත්‍යයේ හොඳට තියෙනවා. ඒ කියන්නේ සිල්ලම අවශ්‍යයි සිල්ලම මේව කරන්න ඕන හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් ඒක පුළන්නේ කරන්නත් පිළිතියනවා කියන එක තිබුණට එකෙන ඕනම දෙයක් ඕනම ධර්මතාවක් ඉවර හැර ඕනම ධර්මතාවක් අපිට සුලිත කරන්න පුළුවන් කියන එක මේ සාහිත්‍යයේදී හැකියාව මොකද ඒක මතක් කරගන්න කැමති මම හිතන්නේ අපි සාහිත්‍යවල මේවට අවුරුද්දට මේ කතිය කරපු මේ අදහස් වලටත් තවත් අපි දේවල් කියන දෙන්නේ කියලා තමයි. මගේම ඉතින් කේන්තුනන සත්‍යයත් එක්කනකොට මේ දේ කළාම මේ දේනවා කියලා. දෙක වාඩුනහම තමයි නිශ්චල වාඩිවෙන්න ඕනේ. තවසකට සැලයන් නිශ්චල වාඩුනහම මනසේ පතුන පේනවා. කොටක පතුනක් වගේ මට ඒකයි කන්ටෙන්ට් පිට පසක් මතම මොන පිටු ප්‍රේම කරන්නේ කියනවාමයි අරණ සංඥා ඉවකි දෙවලේ ඒක පෙන්නන තමයි ඒ පෙන්නනවා නම් තමත් තේරෙනවා දුක වැඩිවෙන පැත්තමයි දුක අඩුවෙන පැත්ත මේ සීල කියනකොට අපි දින්ගක් තථාගතයන් වහන්සේ ආදරේ පොත්ක ආදරෙන්නේ ඒ සිද්ධාර්ථයන්ට ඒ සිදුහත් ඒ මහත් සමයන්ට අපි තව පියාලන් ඉන්න ඒ සම්බන්ධයෙන් ආදරෙන් කියන්නේ අපි දැන් වාඩි අපිට අපලංකේ අපිට නම් ඉතින් කල්ප කෝටි ගන්නක අපායි කියන එකක් නැති ඉන්නේ. ඒ නිසා මට දැනෙන තෝරන මටම දැනෙන තෝරන පතම ඇත්ත කියන සමාව දෙන්න පුළුවන් සමාව දෙන්න ඕනේ දෙන්නේ. අවංකම මේ සිංහල කියන කොටේ වචනේ කියන කොටම පිට ගිහින් හමාරේ ආරාමයේ ඉඳලා කිසිම නොවි මතකද අපි විශාලා සූත්‍රය කියවල බලන්න විශාලා සූත්‍රයේ කියලා බසින් තියෙන එකක් අරගෙන විශේෂයෙන් අන්තිම එකට ඉහිදත්ත පුරාණ දෙන්නගේ කතාව අපි හොඳට විස්තර කරා. ඉගෙන ගන්න විස්තර කරා කියන අහබලන්නේ විස්තර වුණා. ඉංග්‍රීසි පුරාණ කියන එක නා සිලේ තමයි දෙන්නේ. බුද්ධ විචාලා ඉතිපාත්තා තා අං මම දෙන්නගේ තිබුණා. ඒ ආනන්ද අමරන්ත මෙකසාලා උදේදාට ආරාධනා කළ උදේදාට ගියා පින්දපතේ පස්චිවා අනිමන් දන්නවදහම්දේ මකියා පච්චි මොහොත ජීවිතය ගත කළා බ්‍රහ්මචාරී ජීවිත තුන් ජීවිතය ගත කළා මගේ අම්මගේ මාමා අපි හිතුවා විශ්වවිද්‍යාලයට අපි ගාමෙන් දෙන ඉංජිනේරු කොසල ජනපදයේ රාජ්‍ය ඉංජිනේරු අපි කියන්නේ අපි කියන්නේ කියන්න අපිට කියන්නේ දෙමිකේ අජෝ දෙකකට අජෝ යන තන්නේ කාමරේ දෙදෙනා සමහර ගමනක් එතකොට මේ බුදුහාමුදුරුවෝ කිව්වහම අරහතෝ දෙන්න සත්‍යදාගාමි සංකීර්ණ සත්‍යදාගාමි කියවတဲ့ මේ තාත්තුලාගේ අන්තිපාලි පෙත්තෙන් පෙත්තට ඉමගින් ඉමගට නිරා මේ හැම ඇතුලෙන් යන්නේ එතකොට ආලන්තර බුදුහාමුදුරුවෝ කතාව කිව්වා බුදුහාමුදුරුවෝ කියවတဲ့ ආලන්තරයි ඒක තේරුම්ගත්තේ තථාගත මනසකට විතර අපිගෙන ගන්නයි සමහර අය තත්ක චිත්ත සරාජ ආදී කියනවා නමුත් දැන් ඒක විතර නම් ඒක ඇටි කියලා නැතිවෙනවා කියලා දන්න මේ සරාජයේ කියන එක මේක මේ ලොකු යකඩ සම්පයක් වගේ තලට තියෙනවා නෙවෙයි හැම තිස්සම සරාජය අපි සරාජ හිතක් තියෙනවා ඒකට විශ්වාසයි දෙයක් නෙවෙයි ජීවිතේ දෙන්නේ කියනවා යන අසංඛාවල්ල සම්හාර චතු දෘෂ්ටි කියනවා යන ඒ තුන අර දුරසි කියලා සම්හාර පිටේ ඒක අපි පුරුත් නිසා වෙන්නේ සම්හාර පසු බලගන්න අපි ජීවිතේට අදාළ සූත්‍රයක් කියන දවසේ කතා කරන්න පුළුවන් පඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ සාමාන්‍ය කාන්තාවක් ඇටියට ඒක තේරෙන්නේ නැහැ. ඒ දෙන්නම සකදා ගන්නවා. ඒ නිසා සමහර විට සමහර සීල සම්පන්න ඒ කියන්නේ ජීවිත අපේ සම්ප්‍රදායිකම සම්ප්‍රදායික වල වෙන්න පුළුවන් මේ අපි ධර්ම දොස් සසර පුරුත් දෙච්චා කියලා. සාරිපුත් මහ රහතන් වහන්සේ තාම සංඝයාතයි තාම සීල අම්මා කෙනෙක් වගේ මේ කියන්නේ මේ තාපි ජනිත ජීවන් සාරිපුත් මොකල්ලා සරපොරුසක් සරපොරුස කියන්නේ කිසුනා ජපොරුසාවට කියන නෙවෙයි ක්‍රියාභාවික අර පිටියක් මතකද සිනත් නැතුව බුදුහාරන්ගේ සමාගෙන ඉන්නේ බුදුහාරු නිසද්ද හිටිය යකි වෙන්නේ යකි රටේ සීලේ පිටුලයි පොසත පොසතාගාරේ ඉතින් ආනන්ද තුරානන්ද හඳුනාගන්න මේ පිටිස කිලිටේ යනාන්නේ විචාර පරිසුද්ධම් පිටසකින්නේ තේමුත් ඉතින් කිලුට ජල විචර ගියේ නෑ යාත් පය වෙන්නේ යා ගලනාන්ද දුරු බැලු පරිචිත් ජාන ජානේ කවුද එතන මින් සමාජයේ නොදල කෙනෙක් කියලා සමාජය බොරුවක් කියන්නේ නැත විතරක් තියක් ගන්නත් ගලනාන්දු කිව්වා හොර කරන්නේ පතතගෙන යන මහන්සි කොටු දෙක්ක කර්මකරයත් කියලා කියන්නේ ඊට පස්සේ අන්තිම අධිගෙන ගිහිල්ලා ගිහින් ඉස්සාව අගුණ ගන්න කියනවා ඉතින් හරි මුදල්ලා ඉතකොට ඉකියා ටිකක් සැලපස් ඉනි වාගේ මේ සද්ධා විරස්කන්ති සීලේ විරස්කන්ති සමාධි වෙනස්කම්ති පඤ්ඤාය වෙනස්කම්ති විදී වෙනස්කම්ති කෙනෙකුට සම් කෙනෙක් කවුද කෙනෙක් හොඳ කෙනෙක් අනුගමනය කරන එක හොඳයි වෙන්නේ නේ ඉන්නේ ඉන්නේ පිටීට බවට අඳ හදන්න දෙන්න හැමතිස්සේ මගේ මනසට එකලා ඔහේ අවංකව කියන්නේ සමාන්ත තමයි ඇත්ත කියන්නේ ඔකලගේ තියෙනවා යන්නේ සීලේ කැටිනවා. ඔය වාචාල වලට කැමති වෙන දුක් කියනවා. ඔය පෞස වචන කියනවා. ඔහේ මේ හොර නිදේ කරනවා. හොර කරලා දිටලා තියෙනවා. ඒවා. මේ දෙක පිට මේක. අර. පා පිට දිදී මේ දෙමීම. අවංක තමයි තහම්බෙන් තමයි අවසන්නේ. දුස් කියන්නත් දෙන්න. සමත් එතකොට තමන්ට මොකද හයිය පැත්තක් තියෙන්නේ. අතු හයිය පැත්තක් තියෙන්නේ හයි ආරගෙන. ඒක තමයි මගේ සාලා සූත්‍රය. තමන් ඉස්සරහ හත්තම තතරාගාදි කියන එක ඒකේ අනිත්‍යතාවය ලක්ෂණය කරනවා. මේක ඇති වෙනවා. මේක නැති වෙනවා. මේක ඉපදෙනවා මේක අතුරු දහම් වෙනවා කියන උපාද වල දකින්න ඕනේ. ඒකේ මොනවා? ඒකේ තියෙනවා. ඒ මේක සාලා සූත්‍රය කියවන අනුසූචිකයි 10 වෙනි කොටසේ තියෙන 6 වෙනි කොටසේ තියෙන 6 වෙනි එකට වඩා අදයි 10 වෙනි ඉපාදේ තියෙන මේ සාලා සූත්‍රය කියන්නේ ඒක බුදුහාම කියන මෙන්න මේ කරුණ මෙන්න මේ කරුණ මෙන්න මේ කරුණ. මෞකසගේ තාම මේ ශරීර දුකුණා ඒක අතගෙන ගියා සංසුද්ධි සමාන සංසුද්ධිය සමාන සිද්ධි සයිකොලොජින සම්පූර්ණ කොහෙන්ද ආවදන්නේ සමහර කතා කරන ආන්ද්‍ර ප්‍රදේශින් ආවද තව කෙනෙක් පින්සන් තිබාවයි. තව කෙනෙක් මැනිටෝබාල තිබාවයි. අපි දන්නේ නැහැ. අපි අතීතය දන්නේ නැහැ. තිබිච්ච සත්‍යාවික සමාධි පඤ්ඤා අනුලෝධකන අනුතාවර කාමච්ඡන්දි ව්‍යාපාති මුච්චි චතුරුකන් කටේ ඇදෙච්ච අනුසේ සාහලෙත් අපේ නිසා නාම රූප සම්පතිය කෙනසුන විඥානක් මේ ගුලියක් කැදී යනවා ඒ ගුලියේ ප්‍රයත් විරේකන වචන කා විඥාත් සති විඥාත් සිද්දට කතා කර කර යනවා මේ ඇතුළත් මේ වැඩ කරන්නේ ඉනි කියන්නේ චේතාවෙ දැක්කහම මහා විශ්වයක් තුල දූවිලි කොටසක් කියන වගේ තමයි ඔය කාමරාජ ඥාපාද තීනින් පිටිනම යන්නේ. ආස දකින්න කිවි තල පසුගිය සත්‍ය කපි. අවදාස දකින්න කිවි තල කුළු මොනේ ආස දකින්න. අපි ආස වගේ විසාරයි. ඥානන්තේ වගේ පැතිලා තියෙන. ඒක නිත්‍ය භාවයක් නෙමෙයි. අපහසර සිතක් තියෙනවා උපක්කලේ සිතවල මේ උපක්කලේ එක්ක තමයි දැන් පොරාලා තමන්ගේ ජීවිතේ තියෙන ලක්ෂණ තමයි තියෙනවා සිතුවලා යක කරලා බැලලා ලක්ෂණ දෙකක් ජීවිතේ තියෙන කුසීම් තියෙන ඉඳ හිටම ඇස්සෙක් කියන කොච්චර කිසිත් මින් ඇස්සෙක් කියන කුමිනි කියන දැන් අපි මේ කරදරේ ලක්ෂණ කිතුන දෙලෙ කූඹියක් දෙක්ක ෆයිට් කරනවා. කිතුනට ආපු කරපොත්තක් දෙක්ක ෆයිට් කරනවා. කිතුනට ආපු උන්චියර සතපතියක් දෙක්ක ෆයිට් කරනකෙ මොරාල් වෙනක සමාන කරන්නේ. නැත්තම් ලක්ෂණ කාබට් එකේ බුදු තුරුනේ කොහේ හරි මැදිහිට මලගේ අච්චර ලක්ෂණ තියෙන නොතන හොදලා සමාජිකා පමිනා මේ ජජ්ජරණ ඇත්ත තම ජජ්ජර කෙනෙකෝ හිමිනු ඒකෝ පානි හරියා අදින් මෙයා වැඩි හරියා හොඳයි මෙයා හොඳයි එහෙම දුරට බුදුහාම කියන්නේ ඒකෝ පුයාට ඉන්නේ තත්තම දුක පින්නේ කියන තමාම මෙයාත් කරන්නේ කරන්න පයි ප්‍රමාණ කරන්න පලයාගේ මිනිම මෙයා මෙමයි සතාගත කෙනකුත් විතරයි වෙනස තේරී එනිසා නොපියෝ තමන්ට තමන් මුණගෙනට දැන් දැන් මටක දැන් රාජගත්ති කියලා සත්‍යබෝධි ඕනෙන් කියලා මමනාව අසුබේ වදාන්නට ගියා කලත් මිනිහ බලන්න කුණිති මිනිස් බලන්න. නමුත් කුණිති මිනිහ බලන්නකොට මොනතරම් මොඩ හිතක්ද වෙන කෙනෙකුට නම් මේ බැරිලා කුණු වෙන්න තියෙන තව වටින්නම තියෙනවද බලු කාපුවා විලා උපුස්සක් මේ මොනවාද සිවල් කාපුවා කුසු කාපු මිනි තියෙන දෙයයි කියලට කුඩු එහෙමනේ නැති වරන්නේ මොනින් මැස්සේ මැස්සෝ තත්කීම ගඳ ගහන්නේ වතුරු තියෙති මෙන්නේ මේක දැකලා අර කාම සංඥාව එතකොට මොනවහන්සේ මේ විදිහට අපහන මේ සිටින ඇටි කියලා. ඕරන් ඕතන පාකම්මා සම්මාතාලයි. අජාවේ ඉතේ ගියා. පතක් කියෙන්ද කලින් ඉතින් පිටා. ආදීනෝ පාතුරු නිපිදා සමිතේ මේ මානසේ තියෙන භයානකම තේරුණ අසංසාර. නිපිදා සමිතේ දෙමින් දෙන්නේ ඉස්තපාද මත හරණේ පිටා අත්‍යබුද්ධිය කරගත්ත එතකොට අපි තුන් පැයක් භාගයක් තියෙන්නේ අත්‍යබුද්ධියක පැයක් භාගයකට කලින් මේ රාජදත්ත හමුවන් පහළුනේ ලිඛිතතාවක් මනකිනියක් දැන් පැයක් භාගයක් පස්සේ ආශ්‍රයනුසේ පිටපහේ මෙච්ච ආශ්‍රවක්ෂේ සත්‍ය පරම සත්‍ය කුමුජා භූතකට සත්‍ය පරමතු දැනෙන්න මත් පහළ වෙන ත්‍රිවිෂය රාගී ඉරියාව මෝඩකම සිංචන කතිය අයිසින් කන්ද කැමති ඉරක් මත කන්ද කැමති කැවට් කන්ද කැමති චිකන් රෙඩ් කන්ද කැමති කිස්සු කන්ද කැමති කරුවල කන්ද කැමති නෝදු විතර බදල කන්ද කැමති ආප කන්ද කැමති කියලා මම මට දුස් කියා ගන්න නෝ ඔය පොඩි දෙයකට එහා තමයි සෙල්ෆ් ටිකට් වත් නැහැ කියලා මගේ වන්දනීය ගුරුතුමියක් කැමති සීන් කියනවා කිය තත්ියත් අදමස්කාර වෙනවා සිරු මුත්තමෙන් ප්‍රයත්න දැත් අපිට මොම කල්‍යාණ සාපි බය වෙන්න ඕනේ සමාවෙන්න ගොඩක් කතා කරලා ඕකේ කල්‍යාණ මිත්‍යා සාදු සතුටු තමයි. හොඳයි මම තම ගෞරවයෙන් පසුසි මහත්මයාට යොමු වෙනවා. මට මා හමු වෙලා තියෙනවාද? පසුසි මහත්මයා ඔබතුමාට වෙන්න. අද මාතෘකාවේ කොටස තනසගත ජනල් කොටස වල සම්බන්ධයෙන් මේ නමුත් මම සම්බන්ධ වෙන ඉඳන් මට දැනුන තේරෙන විදිහට ඒ අනුව කතා කරනවා නම් තථාගත ජනවාසය අපිට පෙන්වලා දීලා තියෙන විදිහට සිංහල කුසල කුසල සිදුවෙන තුන්දර සිත කය වචනය කියන තුන්දරින් සිදුවෙනවා නම් මේ තුන්දරින් ඒ ආකාරව කටයුතු සිදුවෙන විදිහ අර සත්‍යචිතුමා ඉස්සරහ කිව්වා මේක එක්තරා යාන්ත්‍රණයක් කියලා. ඒ යාන්ත්‍රණය කියන්නේ එක පැත්තකින් බලපුවාම සිතම උපද්දවන සිතම උපද්දවන කාය විඤ්ඤාණ ප්‍රතිවචින්ඤ්ඤ නිසා කාය වචනය කියන දෙකේ ක්‍රියාකාරී නිසා කුසල ලක්ෂණ උපදිනවා. මේ කුසල ලක්ෂණ නිසා ඉදපෙළීමේ හේතු වෙනම සිත තවදුරටත් අපවිත්‍ර වෙනවා. මේ ඥාන්සේ තමයි දිගින් දිගට වෙන්නේ හරියට කෝවේ දී කොවිදෙන් කරනවා දී වඩා කරනවා කුඹුල් කොටලා ඊට පස්සේ මේ දී ඵලදාව තමන් කරනවා. හරියටම මුලින්ම කය බලනවා. සර්ණය සම්සිමාවේ අපිතුමා මේ අර ගාථා හතරක් ඔබතුමා පැහැදිලි කරා. තුන්වෙනි ගාථාවේ උද්දාන් පිළියම් අපාචී නම් යවතා ජගතෝ ප්‍රති කියලාදී. නෝ කිතන අපාචී නම් කියලා කිව්වේ යත කියන එක දහහත් කියලා පොඩ්ඩක් දිනුම් කරලා දෙනවා නම් බොහොමකින්. සතිතුවානේ අපි එතෙන් පිළිතුරක් අරගෙන ඉන්නේ. අපාචීන කියන පදයේ ප්‍රාචීන කියන්නේ නෙවෙයිනේ. අපාචීන කියන පදයේ පැත්තට. අපාචීන කියන්නේ ප්‍රාචීන අපාචීන. අපාචීන කියන වචන කුච්චේ හැබැයි ඒක දකුණු පැත්තට කියන. දකුණ කියනම මෙතන අපාචීන කියන පදයේ හොඳයි හතංග මහත්මයා එරුවන් තමයි දිරුදනාටම ලොකු අදහසක් නැහැ කියන්න එන්නට නිකන් ඉතර අවදාහ ටිකක් ලාස්ට් එකක් වන්න ඕනේ ඉඳ කියන්න මට මේ ඉතින් අර අපි සමාජෝලිය ඉඳගෙන ඔයෙකු තියෙනවා කියන එක මගේ ඉතින් තියෙනවා මේ සන්නය සංවාදය චන්දන මහත්මය ආයතන කරනයි කියලා දැනගන්න මම බොහොම සාවධාන වහගෙන ඉතියා මේ ගොඩක් කරන කතා කරන හැමදාමත් වගේම ඉතින් මම නම් චන්දන ගොඩාක් පරස්පර කතා කරලා අපි දින කරලා තියෙන හිතකින් ඉතින් තමයි සමන් කියන එක නැත්නම් එක තැනක එක පොලිස් එකකින් ඉතින් ඉන්ද්‍රිය සංගරය දිනතර සීලය කියන එක නැත්නම් කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අදී කියලා ගන්න දැන් අපි පරිතිලක් වාගේ යනවා සීලය හරියන්තනේ සීලය කියන එක රැකලා කියන දෙයක් නෑ ඔය තමන් වැරදි කරලා ඉන්නා නම් අර සීලය රැකිනවා දැන් හැම වෙලේම දැන් අවස්ථාව එනකොට දැන් කවුරුත් මේ කතා කරලා තියෙන අවස්ථාව එනකොට සාහසුන තියෙන කාර්යක බ්‍රේක් ගන්නවා වගේ තමයි කාර්යක පැත්තෙන් යනවා බ්‍රේක් ගන්නවා ඒ වගේ තමන් හැමදේම ඉන්නේ සම්පූර්ණ කියන එක හැම වෙලේම ඉතනිට ගොඩක් දිනු කරලා දිනු කරනවා නම් ඒක ගැන හිතන්න යෝජනා කරන මානසිකාරයේ ඉන්නා ඒවා නිකම්ම නිකම්ම රැකෙනවා බාහිරින් ගින්දා මොනවත් නැහැ අර මොකටද කියන්නේ කියන්නේ කාටවත් බය නෙවෙයි දැන් මඳුරව හරන්න ඕනේ මඳුරව කොහොමද නැරෙනවා නමුත් තමන් අනුමරා ඉන්නේ මම ඒක බව දැනගෙන ඒක දැනගෙන සංසාර බය තියෙන නිසා සංසාර බය දැනෙනවා නම් ඕනකින් වල ඉතින් නෑ මේ පව කරන්නේ එතකොට පව නොකරනවා කියන එක එතන සීනේ රැකෙනවා ඉතින් ගොඩක් වෙලාවට මේ අර යෝනිසම මිනිස්සේ කාර්යයේ නැති වෙන වෙලාව තියෙනවා නමුත් ඉතින් දැන් අපි මේ තමයි ඉරිදාම මතක් කරලා දෙනවා දැන් අපි බලහන්නේ බණ කියන ඔයත් ඇලියා මේවා සාකච්ඡා කරන්නේ යම දිනාව කියන දේ අහනවා දෙද අපි ඉතින් මතක් කරලා දෙනවා මේ සතිය දැන් මේ සතිය අමතක වෙලා තිබෙන දේවල් ආපහු මතක් කරලා දෙනවා එතකොට ඉදිරිලා ජීවිතයෙන් දෙන්න පුදු කරන්නේ දැන් ජීවිතේ එතකොට පුරුක් කියන කාවද්ද තමයි අන්තිම කාර්යෝත්සව කොහොම ඇතුළතම දාගෙන තියෙන්නේ කියන තරම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ විශාල දෙයක් නැහැ දාල බරාතික රෝගයක් ගැන කතා කරත් අන්තිමට එක තැනකින් අර පුංචි ඉලකින් අතර යනවා පුංචි තැනකින් තමයි ඕවා වෙන්නේ මේ විදිහටයි මම ඉතින් මගේ සීලය පුළුවන් හැම මොහොතකම හැම වෙලාවකම මම හිතන්නේ ජීවිතේ භාවනාවක් කියලා. ඒකනේ හැමෝම යොන්ති මම යොන්තු මනිකාරයෙන් ඉඳලා මේ වගේම මම කල්පනාවෙන් භාවනාවක් විදිහටම ජීවත් වෙන්න ඕන. එතකොට ඒවා රැකගෙන දේවල් රැකෙනවා. එතකොට පව් කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. මම වැඩසටහනක් ටිකක් කියනවා. ඉවරනිකා සේවා සම්පන්න කියලා දෙනවා. සේවා සම්පන්න චන්ද මාර්ණය. හොඳයි මම රෝෂන් මහත්මයාට වෙන්න. meditation program of the United States and Western Government, what the ප්‍රශ්න තමයි මට මේ දවසතරක් පුළුවන්වසේ සිදාරක් තියෙනවා. නමුත් දවසතරක් මෙන්න දෙක එහෙම කළා දැන්. ඉතින් මට දැන් ඒකට හැකියි පස්සේ මට තේරෙනවා දැන් සමාන කාලයක් වුණා ඒක රැඳෙන්න පුළුවන් කියලා තමයි ඉතින් සම්පූර්ණ පස් වෙනවා. ඉතින් මේ ඒක තමයි දැන් මට හිතෙන්නේ මේ කාර්යය කරනම බලන්න ඕන දෙයක් කිව්වා වගේ දැන් මේ දැන් පැකලි කියලා තියෙනවා. ඉතින් from මේ තමයි සත්‍යතුමනි අපි අහලා තියෙනවා බුදුජන මහන්සේ නළුනිලියන් ගැන කතා කරපු අවස්ථාවකදී කියලා තියෙනවා මේ නළුනිලියන් මත්කෙහි දුගතිය දුගතිගාමී වෙනවා කියලා මට හිතෙන හැටියට එකක් තමයි ඒගොල්ලන්ගේම හිතේ සමහර විට ඔය කාම එවකට කරාද සිතුවිලි ඇතිවෙන්නේ ආවෙන්නත් පුළුවන් ඒ වගේම අනිත් අය ඒ සිත්වලට ඒගොල්ලන් කියන්නේ අපි බලපෑමක් වර්තමාන සමාජයේ ගත්තම එවැනි සාර්ථකී විදිහේ ආධාර කිරීම ඒ වගේම මුදලින් ආධාර කිරීම වගේ දේවල් අපි කියනවා. ඒකකොට යම් කිසි විදිහකින් අපි හිතේ ඉඩක් තමක් නැත්තම් හැකියාවක් අපි අවශ්‍යනිකුත් පනවපු යම් කිසි විදිහකින් ශික්ෂාපදයක් කදීමට අනුබලයක් දෙකින් දෙන්නේ කියලා. ඉතින් ඒකත් පොඩ්ඩක් කියමුද අපිට අකුසලයක් වෙනවද කියන එක තමයි පැහැදිලි කරගන්න යුතු වෙන්නේ. ඒකට පොඩි උත්තරයක් තමයි බොහොම වෙලෙක තමයි මගේ ප්‍රශ්නේ කියලා. හොඳයි, තව කල්යම් මිත්‍රෙන් ප්‍රශ්න තියෙනවා නම් කෙටියෙන් ඉදපත් කරන්න. ඔකේ වෙච්ච ප්‍රශ්න නැහැ. ඒක තමයි. එතුමි අහන්නේ ප්‍රශ්නේ තුන වරිණා ඒක පොයි අපි සීලේ සමාධි ප්‍රඥා සංකතන ගියේ හින්ද කතාව. හොඳයි. වෙන අයත් ප්‍රශ්න නැහැ. දෙලු මහත්මයා ඔබතුමාගේ අර කලින් මහ ප්‍රශ්න දෙක උත්තර ලැබුණාද? හොඳයි, අපි වෙන සතියේ තුවාදේ වුණා. මුදල කියන එකයි සත්‍ය බෝධයයි පොළ අපසිට එකක් එක හින්ද ඉගෙන හිටන්න තේසායි ඉගෙන පරිස්සම් වෙන්න ඕන. එතකොට පාටි පාටි කියලා තියෙනවා. මාකෙට තමයි ඒක මෙතෙන් කතා කරොත් එහෙම වෙන විදියක් වෙයි කියලා හිතෙනවා. නිසජ්ජ පාටි එකේ ඉස්කෝලේ යන විශ්වාස නම් මාත් බඩ වෙනස් කෝවිලිය දන්නේ කියලා. අතක වෙන රාග පොච්චි කියනවා. පොච්චි සරණයි. එයා මගයි නේද? ආවේ තකේ දුනේ හොඳයි. පොච්චි සරණයි. ඉතින් අර සත්‍ය ඥාන කුත්ති ඥාන කුත්ති ඥාන කියලා සමහර ධර්ම දරැත්තු කැමති නෑ ඒක ඒ වචන තුන්ද දානවා අතම හේතුවක් නිසා. නමුත් ඒකින් කියන්නේ අර සම්හර මොකක්ද මේ ධර්ම චක්කපවත්තන සූත්‍රයේදී ඒ සත්‍ය හතර ගැන ඉදං දුක්ඛං ආර්ය සත්‍යං කිනි අනුසිති සුතම්මේ චක්කු උපාදිනා පඤ්ඤා උපාදියලු මේ තම දුක් සත්‍ය කියලා කලින් අහපු දේවල් නෙවේ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ට මේක පහළ වුණා. මේක නේද දුකයි කියන්නේ. ඒ කියන්නේ පෙදෙනවා කියන එක භවී ළම එක මේක කවුරුත්ේ ඒකට මේක තමයි කියලා දෙකනවා දුකේ ඥාන කියලා. ඒ දුක කියන එක නැති කරන්න තියෙන දෙයක් නෙවෙයි. තැහිල දිවේනේ ඔය පුංචි දුපතේ දුක කියන්නේ මොන දුක නැති කරන්න ඕනේ. සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධින් බෝධිසත්වයන්ගේ සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූ තරෝ පරිදන් දුක්ඛ ආර්ය සත්‍ය පරිඤ්ඤයන් දෙවි පිච්චි පුබ්බේ අනුසුතේ සුතම්මේ සික්ඛාපු උපාදාන උපාද පඤ්ඤා උපාද විචා උපාද ඒ දුක්ඛ කියන කොටස පරිඤ්ඤයයි එකින් එක එකින් එක එකින් එක තමන් තුළම පිළිසිඳ දැනගන්න තමන්ම දකින්න මේ දුක කියන එක අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරන තරම තමයි එකින් නැයින් යන පුළුවන් ඒකට හේතු දෙන දව ජාති පුරන් දෙති. ඒතර දුක කියන්නේ මේක දුකයි කියලා තේරුම් ගන්න දුක කියන එක පරිණෑ. ඒකෙන් දුකට කරන්න ඕන මොනවද කොහේ කියන එක දුක දුක සතියයි කරන්න ඕන දේ තමයි මොකද්ද දුකට කරන්න ඕන දුක නැති කරනවාද වැඩි කරගන්නවද නැහැ දුක අවබෝධ කරගන්න. ඒතර සංකෝපන්තං දුක්ඛං ආර්ය සත්‍යං පරිඥාතං මතේ මේ ජාති ජරා ව්‍යාධි මරණ හේතු පංච උපාදාන කන්දේම දුකයි කියලා තියෙනවා. මේ තීරණය ගන්න බෑ කොහෙන් හරි අපි සපයි කියලාමයි තියෙන්නේ කරන්නේ. හතරට යනවා හතර. මේ විදිහට දකින්නවා තුන් විදිහට දකින්නවා මේකේ දිට්ඨිය අනිත්‍ය චේතන අසුභිස්වන දිවිදියන් එතකොට කිහිලකේ කිහිපී දුක්ඛ සමුදයේදී මේක නේද අර දුක්ඛාරි මවන්නේ මේක නේද මේ තණ්හාව නේද කියලා එක සත්‍යදානි පාවුනේ මේක නේද මේ දුක පවතින්නේ කොහෙද පොතේ නෙමෙයි තියෙන්නේ සාරාලාත්තල නෙමෙයි තියෙන්නේ මේ මේ මේ කතා කරන මේ මාස් කිල් කොල්ලේ ඇතුලේ මේක තියෙන්නේ මේ ඇතුලේ පත්තේ යෝගිය පුරවගත්ත මේ මේ දුකෙන් පස්සේ ඊට පස්සේ සංකෝ පරිද දුක් සමුදයන් ආදී සත්‍ය මේක නේද දුක පවන්නේ මේ දුක් සමුදය ආදී සත්‍ය දැනගන්න ඕන දෙයක් නැහැ දුක් සමුදය ආදී සත්‍ය පහදාම් පස්සේ ඒකද කරන්න ඕන වෙදී තමයි ඒකයින් කරන්නේ ඒ කරන්න ඕන වෙදී තමයි කුත්ති ඥානෙ ඒකට මේක වැදගත් දුක් කියන එක අවබෝධ කරන්න ඕන දෙයක් දුක් සමුදය නැති කරන්න ඕන දෙයක් කියන මුත කයින් ඒවගෙන අවබෝධයෙන් කුත්නේ කරන්නේ ඒක උප්පේ අනුසුතේ ආලාර කාලා මේ තුමුතුමා කියලා දුන්නේ සිද්ධාර්ථයන්ට දුකරා පුත්‍රේ වන්දනී ගුරුතුමන් කියලා දුන්නේ සිද්ධාර්ථයන්ට හොයාගත්ත හොයාගත්ත යාළු අත්තල දාලා කියා හොයාගන්න ඒක තමයි හොයාගන්න ඊට පස්සේ මේ දුක්ඛ සත්‍ය පහින්නම් මගින් මේ දුක්ඛ සමුදය ආරයි දුක්ඛ සමුදය කියන එකේ අයින් සත්‍යයක් තියෙන කල යුත්තක් තියෙන කලයි. ඊට පස්සේ දුක්ඛ නිරෝධයක් තියෙනවා. කම්පිතරදී දුක්ඛ නිරෝධයකුත් තියෙනවා. චුප්පෙන්තරක් නැති. ඉතින් පොරපදානේ දුක එකමයි තමයි. දුක අවබෝධ කරගන්නවා හේතුව දකින්වා. දෙදේ සූපක් තියෙනකුත් තියෙනවා. වැදගත් මේ තමයි දුක්ඛ නිරෝධයක් තියෙනවා. මෙන්න මේකයි දුක්ඛ නිරෝධය. දගාවෙන් සාරාලම්බලින් දුප්පිනියෙන් කුසිනාරාවෙන් දියගාතබැයි ඔය පොත්තනව කොප්පුවිට ළඟ ඔය පුත්‍රේ ඔය ඇඳුම ඇතුලේ ඔය මස්කෝ කුල්ල ඇතුලේ හව හැම ඇතුලේ දියවුලු ඇතුලේ මයි මේක දියවුලු ඒක සිදුව තේරුම් ගන්න නිරංජනා තියෙදි කයාසීසේ ඒක තමයි උනාසියෙන් කියන තංකෝ පනිතං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතං කවුරු කිව්වද මම සාක්ෂාත් කරා කියන්නේ සාක්ෂාත් කියන්නේ සාක්ෂාත් මමම දැක්ක තමන් කියන්නේ ඥාන ඊට පස්සේ ඒ දුක්ඛ සමුදුක්ඛ නිරෝධය සත්‍චිකතං කරලා ඉවරයි අනේකයි කුත්‍ය කරන්න ඕන දේ මොකක් මේක අවල් දේ කරන්න ඕන දේ කලයි ඊට පස්සේ දුක්ඛ නිරෝධය නිරෝධගාම නිදුක්ඛ නිරෝධය සඳහා යන්තු වන පාර. ඒ පාරේ කොටසක් තමයි කත්කතයි. පාරක් කියනනේ දුරුන මූස් කරන්න බෑ පොඩ්ඩක් පෝස්ට් එකක් ගන්න මෙන්න මෙහින් යන්න. මේ පැත්තේ ගිරචන් දුරු සීරේ කියන පොඩි පෝස්ට් එකක්. සයින් එකක් බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙන්න මේ ටික තියාගන්න මේ පැත්තට යන්න. මේක දැක් අපිට අපිේ බෝඩ් මේ කියවා. තමයි යන්න ඕන. ගා බෝතාම ලේකම් කරලා තියෙන ඉති කිජාටි ස්ටොප් සයින් තියෙනවා අපේ ළඟ තියෙන ට්‍රැෆික් ලයිට් තියෙනවා මේ ජාති තියෙන හැබැයි සතු තියෙද්දි තමයි යනවා පාරට කොහොම ලයිට් එවිතත් යන්නේ නේ පාර පනින රතු ලයිට් තියෙනකොට ඒගොල්ල හැප්පෙන මැරෙනවා ඉතින් ඒක නිසා දුක්ඛ නිරෝධගාමී කියන්නේ මේ නිරෝධය මේක නේද ආදි අෂ්ටාංග මාර්ගයේ ජීවන තුනක් ගැන තමයි කතා කරන්නේ සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා කියන වැදගත් කතා කියන. ඒතර දුක්ඛය අවබෝධ කරන් තොන දුක්ඛ සමුදය කියන එක ඒකේ සරබාල කරන් තමයි නිරෝධ ගාමී මාර්ගය යන්න. ඒ මාර්ගයේ සංකෝපන්තං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යම් භාවේ සම්පන්න ඒක තින්ගේ තින්ගේ තින්ගේ තින්ගේ තමන් තුරු කරගන්න ඕන දෙයට දවල් දෙහයට දවස් දෙහකට දෙහකට තියනා මේ දෙදහයට අඳරවුන් එනකොට මෙනේ ඉරමාත් දහන් වෙනකොට ඒ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඉන්න හිතේ බත්කා වෙලාවට බත්තන වෙලාවට නාන කොට දක්මන් වෙනකොට ඒක තේරෙන්න ඕන තමයි මම මේ කියන්නේ එතකොට සංකෝපනිතං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය සත්‍යං අරහත ඒකමං භාවිතා කළා කියලා නෝ මේ 12ක ත්‍රිපරිවර්තන ද්වාදසාකාරං කිරී ත්‍රිපරිවර්තේ තම ඔලි සත්‍ය කුත්ති කුත්ති කියන වචනේ දැන් මේ පසු කාලේට ආචා ත්‍රිපරිවර්තන ද්වාදසාකාර ඔහොම තුන් ප්‍රශ්නයක් ඇස්වා බොහොම තින්ගේ ප්‍රශ්නයක් සාකච්ඡාවට සාකච්ඡා මුලත් මැදත් අගත් වෙන තුනේදීම මේ සාකච්ඡාව මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කිරීම තුළින් කිසියම් දෙයක් මම මට දැනගන්න බලාපොරොත්තු වුණා නම් ඒ සියල්ල දේ ගන්න උපකාරු වුණා. ඉතින් ඒක බොහොම පිං හැම දිනාටම. ඉතින් මම වැඩිපුර කතා කරන්න කිව්වොත් මම ඉතාම ගෞරවයෙන් ප්‍රතිතුමාට ආරාධනා කරන සත්‍යතුමානි අපි හැමෝම අද සාකච්ඡාව නිමා කරමු. ඒකයි. සම්මා සම්බුදු සරණයි. ඕල්බින් නමතනා අපිට මේක කරන්න පුළුවන් අධිෂ්ඨාන පූර්වක වෙන්නෝ යලි ඉපොසිටාන සිමුරින් මෙදේශනා කරදී ගැන මුලින්ම අපි අවධානය යොමු කරන්නේ තමා සීලයේ තියෙන සීලයේ කියන්නේ නිවැරදි වචන නිවැරදි ක්‍රියා නිවැරදි ජීවනය. එතකොට ඊට පස්සේ සීලයේ ආචාර සීලී වෙන්නේ එහෙම කියලා ජී සමිජ්ජති සමිජ්ජති මික්ක විස්තිරතු චේතෝපනිත සීතේ එනවා නම් ප්‍රමිතිය අරම අපි කයන දාම කියන්නේ කියලා හදරු ඇතිපතකින් අපි කියන්නේ මුර්ම හදවතින් යන ඉල්ලීමට මුළු විශ්වයම පිළිතුරක් ලැබෙනවා. කියන මුළු විශ්වයම අපිට ඒතොර පරීක්ෂණ භූමියක් දෙයිදා. ඊට පස්සේ තුනන්සේ අවිපටිසාරාර්ථානි වූ ආනන්ද කුසලානි සිරානි අවිපටිසාරාර්ථානි අසුතැවිල්ලෙන් අයින් වෙන්න තමයි සිතල කැටනා කියලා උගේ ප්‍රායෝගික ප්‍රපාය යන විලෝම වගේ ඒ කතාවට අන්තිම සම්පූර්ණ සමාවදේ. අනුගුණ මාලා මේ මායි සත්‍ය වූ ඉගෙන ගන්න. සාහි වගේ තියෙන්නේ කියන එක අපි බොහොම අන්ත බාල පුත් ජනයන් නෙවෙයි මා හිතන්නේ හැටියට. පුම්පිමකට ඇවිත් තියන ආශාවෙන් තමයි. සිද්ධාර්ථ ගෞතම මහා සම්මයන් වහන්සේ අමෝතම පින් අපේ පිළිසිතින් පිළිතුරු නිර්මලයි අපේ පිළිසිතින් පැතුම් රසක් අධිෂ්ඨාන රසක් මේ ජීවිතේ මේ ශරීරය දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික ආමාන සික වශයෙන් සුපත්වන බන්ත පියානන්ද පරමෝ යතුම දකි මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රයක් සම්පතක් පිළිදීමෙන් අපි දිවි දීමකට කවුරුත් භාග සම්පන්න ආවාසනාවක් ලැබෙනවා. දෛනික ජීවිතයේදී කායික වේදනා, මානසික වේදනා, දුක් දුන්නස් කම්කටොළු අනන්තයි අප්‍රමාණයි කිසිම අනිවාර්යයි. ජීවනගෙන තමත් ඒවා මතුවෙන තරම් දේවපාට සතිමත් වුණු තරම් චිත්ත සම්පතියක් වීර්යයක් ලැබෙනවා. උතුම් කල්යාණ මිත්‍රයන් උතුම් කල්යාණ මිතුරියන් ගමනක් වශයෙන් ලැබෙනවා. අපි සිතනතාවත සත්‍යය උපසති සමාධි ප්‍රඥා ක්‍රමයේ උපුරා ගොස් අපේ නිසල සඳහා අප්‍රමාණ දුක් සත්‍ය සිතා සිතා සදා මේ ජීවිතයේ සිංහයෙන් පරිපූර්ණ වේවා සමාධියෙන් පරිපූර්ණ වේවා ප්‍රඥාවෙන් පරිපූර්ණ කල්‍යාණ මිත්‍රයෝ අතරින් සම්දයන් දෙන්නවත් සම්පතින් පින්කින් තුරන් ඉතිරෙන එකට කරතු සම්මා සම්බුදු සරණයි. කියලා සත්‍ය තත්ත්වය තේරුම්වා සිට අප්‍රමාණ ප්‍රතිසිතී කෘතඥතා පුරුක අපි නමස්කාර කරමු. සරණයි. සමුද සරණයි. You know what I'm saying?